ගරු අගමැතිතුමාගේ ලේකම් මරයා විසින් ප්‍රොකියුමන්ට් කමිටියක් පත් කරනවා. මේ කොමිටුව තමයි මේ තීන්දුව ගන්නෙ. ලංකා ඉතිහාසයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේදී තිබ්බ සම්මතය මුළුමනින්ම නැති වෙනවා. මේ කොමිටිය පත් කළා දින 3ක් ඇතුළත මේ MCC සමාගමට දෙන තීන්දුව කරනවා. මේක ණයගන්නේ අර චෝදනා කරපු චීනෙම්මයි, චෝදනා කරපු එක්සිම් බැංකුවෙම්මයි පළමුවෙන්ම පිළිගන්නට ඕන. ඔහුගේ ජනාධිපතිරණ වේදිකාවලදී අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් කරපු චෝදනා බොරු කියලා දැන් පිළිගන්න ඕන ආණ්ඩුව. සහ 120කින් කරන්න පුළුවන් කියලා පොරොන්දු වුණා. එදා මිලෙන් 114කින් වැඩි වෙලා තියෙනවා. මේකට උත්තරයක් අවශ්‍යයි. රත්තරන් වලින්ද මේක පාර හදන්න කියලා ඇහුවා. දැන් රත්තරන් සහ ප්ලැටිනම් මිශ්‍රිත ලෝහ වර්ගයකින් හදනවද කියලා කියන සැකේ එනවා ජනතාවට.